नमस्कार वेवा बुदुर्वनत समदा बुदुहिमि शरणयामि नमस्कार वेवा दम्रुवनत समदा सदहम शरणयामि नमस्कार वेवा संगरुवनत समदा महासंग शरणयामि नमस्कार वेवा तुनुरुवनत समदाति शरण शरणयामि साधु साधु साधु गरुतर महासंगरत्नीन अवसराई पुरने महामिउनाव तनवला गौतम बुद्ध शासने उदिशा पूजा कल पिंग सुभ सिंह मैतिमणि मैतिनियनी एवगेम अपट बहुम आदर दक्वन करू जय सूर्य मैतिमणि गामनी लुकबी मैतिमणि एवगेम अनिकुत मैतियमति वरुणी श्रद्धावंत पिंगवात्नी ගෞතම බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයක් විනයක් තමයි ගෞතම බුද්ධ ශාසනය. ගෞතම බුදුරජාණන් වහන්සේ මේ මහා භද්‍ර කල්පේ 15 වී වදාළ සතරවැනි බුදුරජාණන් වහන්සේ. මේ මහා භද්‍ර කල්පේ තවත් බුදුරජාණන් වහන්සේ නමක් 15 වෙන්ට නියමයි. ඒ තමයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ පහළවන්නේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 80,000ක් වුණ තැනේදී බව චක්කවර්ති සීහනාද සූත්‍රයේදී ගෞතම බුදුරජාණන් වහන්සේ වදාලා. එහෙමනම් මිනිසුන්ට මෛත්‍රී බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නේ කවදද? මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 80,000ක් ගිය තැනේදී. එතෙක් කල් මේ මිනිස්යා කොහේ කොහේ ඉපදී ඉපදී ආයිද කියලා කවුරුවත්ම කියන්න දන්නේ නැහැ. මේ නිසා අපි දෙවියන් මිනිසුන් කෙරෙහි කරුණාවන්ත නම් දෙවි මිනිසුන් කෙරෙහි අනුකම්පාවක් අපට තියෙනවා නම් දෙවි මිනිසුන් කෙරෙහි දයාවක් තියෙනවා නම් අප කළ යුත්තේ අපේ පුද්ගලික මතිමතාන්තර කතා කිරීම නොවේ. අපි කළ යුත්තේ ගෞතම බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය මෙයයි කියලා කියා දීමයි. මේ ලෝකේ හටගත් සියලු දේ අනිත්‍යයි කියලා දේශනා කළේ ගෞතම බුදුරජාණන් වහන්සේ. යමක් අනිත්‍ය නම් ඒ දුකයි කියලා දේශනා කළේ ගෞතම බුදුරජාණන් වහන්සේ. යමක් දුක නම් වෙනස් වෙන ස්වභාවයෙන් යුක්ත නම් ඒ අනාත්මයි කියලා දේශනා කළේ ගෞතම බුදුරජාණන් වහන්සේ. මේ සංසාරේ සැරිසරා යන්නේ සත්වයා පටිච්ච සමුප්පාදේ සකස් වීම නිසා මිසක් වෙනදයක් නිසා නොවේ කියලා දේශනා කළේ ගෞතම බුදුරජාණන් වහන්සේ. මේ සත්‍යයට එකම ආරක්ෂාව තියෙන ධර්මයේ කියලා දේශනා කළේ ගෞතම බුදුරජාණන් වහන්සේ. මේ ජීවිතයේදී ධර්මය අවබෝධ කරන්න හිසගිනි ගත්තෙක් කෙගිනි නිවන ලෙස මහන්සි වෙන්න කියලා දේශනා කළේ ගෞතම බුදුරජාණන් වහන්සේ. ඒ එකක්වත් මා සොයාගත් දේවල් නෙවෙයි. ඒ සියල්ල ගෞතම බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයයි. ගෞතම බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන අපේ සිතේ පැහැදීමක් ඇති වෙන්න ඕනේ. ගෞතම බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන ඇති වෙන පැහැදීමට අපි කියනවා ශ්‍රද්ධාව කියලා. ඒ පැහැදීම ඇති වුණාට පස්සේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයට කැමති වෙනවා. මා එහෙම කියන හේතුව මා මේ ධර්මයේ ප්‍රචාරය කරගෙන යද්දී බොහෝ ගිහි පැවිදි සමහර ස්වාමීන් වහන්සේලාට පවා මේ ධර්මයේ ගැන අවබෝධයක් නැහැ. ඉතින් අපිට ඒ ගැන හරි දුකයි. අවබෝධයක් නැතිකම නිසා හිතනවා අපි මේ කරන්නේ අලුත් වැඩක්. බෞද්ධ සංස්කෘතියක් තියෙද්දි බෞද්ධ ධර්මයක් ඇදලා ගන්නවා. ඊළඟට අභූතයෙන් චෝදනා කරනවා, බෝධි පූජාවලට ගරහනවලු මං, ඊළඟට විහාරවලට ගරහනවලු. මේවා මේ කිසිවක් නොදැන මායික පුද්ගලිකව කතා නොකොට යමෙකුට එහෙම නින්දා කරන්න හොඳ නැහැ. පෞරස් වෙනවා. යමක් තියෙනවා නම් අපිට පුද්ගලිකව කතාබස් කරලා අහන්න ඕනේ මේක ඇත්තද කියලා. මේ නිසා අපිට පේනවා මේ වර්තමානයේ ස්වාමීන් වහන්සේලා හරියට පෞරස් කරගන්නවා. ඒ වගේම මේ පව් වලට මිනිසුන්වත් සහභාගී කරගන්නවා. පින් පව් ගැන අපිට විශ්වාසයක් තියෙන්න ඕනේ. ඉරිසියාවක් හිතේ ඇති වෙලා නිකන් නින්දා පහස කරන්න හොඳ නැහැ. එතකොට ඒකෙන් පෞරස් වෙනවා බොහෝ අයට. මේ නිසා දැන් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මා කියාගෙන යද්දී ශ්‍රද්ධාව ඇති වුණා. මා තුළ ශ්‍රද්ධාව ඇති වුණා වගේම මිනිස්සු තුළ ශ්‍රද්ධාව ඇති වුණා. ශ්‍රද්ධාව ඇති වෙලා අපි ළඟට ඇවිල්ලා පිරිස්, තරුණ පිරිස් පැවිදි වුණා. පැවිදි වුණා කියලා කියන්නේ තරුණ වයසේ පිරිස උතුම් සීලයේ පිහිටියා. ඉතින් මේක සතුටු වෙන්න ඕනි කාරණාවක් නෑ. ඇයි මේකට බනින්නේ? ඉතින් තරුණ වයසේ කෙනෙක් පැවිදි වෙලා සාමණේර දස සීලයේ පිරිසිදුව පිහිටලා ඉන්නවා නම්, උපසම්පදා සීලයේ පිරිසිදුව පිහිටලා ඉන්නවා නම් ඒකෙන් සන්තෝෂ වෙන්න ඕනේනේ. ඇයි ඒකෙන් මේ ස්වාමීන් වහන්සේලා බනින්නේ? ඇයි ඉරිසියා කරන්නේ? ඉතින් මේ ඉරිසියාවක් නැතුව සතුටින් මේක අනුමෝදන් වෙන්න පුළුවන් නම් උන්වහන්සේලාටත් ඒක කොයිතරම් ලාභයක්ද? උන්වහන්සේලාගේ ජීවිතයටත් ඒක විශාල ආශිර්වාදයක්. මේ නිසා මේක මේ මම ඒ කිව්වේ ස්වාමීන් වහන්සේලා කෙරෙහි ඇතිවෙච්ච අනුකම්පාව නිසා. මොකද මේ අනුකම්පාව තමන් විසින් කරන්නා වූ අකුසල් තමන්ට ගෙනියන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය චතුරාර්ය සත්‍ය ධර්මයයි. වෙන දෙයක් නෑ. ඉතින් මේ චතුරාර්ය සත්‍ය ධර්මය ශ්‍රවණය කළාම ඒ ශ්‍රවණය කරන පිරිසට ශ්‍රද්ධාව ඇති වෙනවා. ඒ ශ්‍රද්ධාවට උපකාරී වුණේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ශ්‍රවණය කරලා ඒ ගැන නුවණින් මෙනෙහි කිරීමයි. ඒ ශ්‍රද්ධාවට කියනවා ආකාරවති ශ්‍රද්ධා කියලා. ආකාරවති ශ්‍රද්ධා කියන්නේ මෝනිච්ඡාවට ඇති වෙන එකක් නෙවෙයි. ඒක හොඳට නුවණින් කල්පනා කරලා කරුණු විමසලා වෙන දෙයක්. මා සරල සිංහලින් ධර්මයේ කියනකොට ප්‍රකාශ කරද්දී මම මීට කලින් ඇඳුනකමක් තිබුණේ මේ භූමියේ පූජා කරපු සුභසිංහ මහත්මයා ගැන. එතකොට එතුමාගේ හිතේ පැහැදිලිම ඇතුණේ ස්වාමීනි මේ කතා කරපු එක අපට තේරුණා. එතුමා මාත් එක්ක කිව්වා ස්වාමීන් වහන්සේ මම පොඩි කාලේ ඉඳලා පැතූ දෙයක් කිව්වා. අනේ කවදද අපි මේ පොත්වල තියෙනදී අපට තේරෙන භාෂාවෙන් ඉගෙන ගන්න අපි කවදද? අපි කවදද මේක අපිට තේරෙන භාෂාවෙන් අපි කතා කරන්නේ? මහා පිරිත් පොත සිංහලින් දැකලා අප්‍රමාණ සන්තෝෂ වුණා. අනේ අපි හැමදාම මේක කිව්වා තේරුනේ නැහැ, දැන් තේරෙනවා කියලා. ඉතින් මේකොට මිනිස්සයා ධර්මයෙන් ශ්‍රද්ධාවෙන් දියුණුවනවා දකිද්දි අපි සතුටු වෙන්නේ නැත්තම් සතුටු වෙන්නේ නැත්තේ මහා පිරිසනේ. බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරනවට විරුද්ධ මාර සේනාව. ඒතර යම් කිසි කෙනෙකුට මාර්යය වැහුනොත් ආන්‍ය ධර්මයට කැමති නැහැ. යම් කිසි කෙනෙකුට මාර්යය වැහුනොත් යා මේ ජීවිතේ නිවන් දකින්නවා කියන මතයටත් තරහයි. ඇයි මාර්යා කැමති සසරේ යනවාටයි. මාර්යා කැමති පුද්ගලයන් ඉපදීපදී මෙරි මෙරි කර්මයේ දාස කරගෙන සිටිනවාටයි. මාර්යා කැමති නෑ පුද්ගලයන් මේ අසකනනාසී දිවකයි මනසින් නිදහස් වෙනවාට. යම් කිසි කෙනෙක් විරුද්ධ නම් මේ මාරාවේශයෙන් යුක්ත කෙනෙක්. සිහිනුවණින් යුක්ත කෙනෙකුට ගෞතම බුද්ධ ශාසනයට විරුද්ධ වෙන්න බෑ. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ සීලය ගැන කතා කරනවා නම් ඒකට අමනාප වෙන්න බෑ. දහස් සංඛ්‍යාත පිරිසක් එකතු වෙලා සීල් ගන්නවා නම් කොච්චර ආශිර්වාදයක්ද ඒක මේ රටට. දහස් සංඛ්‍යාත පිරිසක් එකතු වෙලා බුද්ධානුස්සති වඩනවා නම්, මෛත්‍රී භාවනා වඩනවා නම්, අනිත්‍ය භාවනා වඩනවා නම්, ආනාපාන සති වඩනවා නම් කොච්චර ලාභයක්ද ඒක? අන්නේ තුලින් තමයි නියම බෞද්ධ සංස්කෘතිය බිහිවන්නේ. මොකද්ද බෞද්ධ සංස්කෘතිය? බෞද්ධ සංස්කෘතිය තමයි දියුණුවනේ එක්කෙනාගෙන බලා සතුටු වීම. බෞද්ධ සංස්කෘතිය තමයි ඊර්ෂ්‍යා නොකිරීම, නින්දා පහස නොකිරීම, අලුන්ට නොගැරහීම, ගුරුවරයෙකුට විරුද්ධව ගෝලයෙක් යනකොට ඒ ගෝලයාට උල්පන්දම් නොදීම, ඒව තමයි බෞද්ධ සංස්කෘතිය. මා දකින්නේ මේ රටේ ස්වාමින් වහන්සේලාට බෞද්ධ සංස්කෘතියවත් නැහැ. ඉතින් මේ නිසා මේ අඩුගානේ බෞද්ධ සංස්කෘතියවත් ඕනේ. ඒ බෞද්ධ සංස්කෘතිය තිබ්බොත් තමයි මේ ගෞතම බුද්ධ ශාසනය දියුණු කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ නිසා ගෞතම බුද්ධ ශාසනය කියන්නේ දුර්ලභ දෙයක්. මේ ගෞතම බුද්ධ ශාසනයේ පරම දුර්ලභ බව තියෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ ධර්මයේ මහා සාගරය වගේ කියලා. මහා සාගරයේ තියෙන ලක්ෂණ මේ ධර්මයේ තියෙනවා කිව්වා. මහා සාගරය, මහා සාගරයේ ගංගාවලින් වතුර ගලනවා. අන්තිමේදී ගංගාවල නම් අත්හැරලා සාගර ජලයේ බවට පත් වෙනවා. ඒ වගේ ගෞතම බුද්ධ ශාසනයට ඕන කෙනෙකුට ඕන රටකින් ඕන ජාතියකින් ඕන කුලයකින් ඇවිදilla පැවිදි වෙන්න පුළුවන්. පැවිදි වුණාට පස්සේ ආ කුලයකට අයිති නැහැ. ජාතියකට අයිති නැහැ. රටකට අයිති නැහැ. එයා අයිති ගෞතම බුද්ධ ශාසනයේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන් බවට පත් වෙනවා. මේක මා කියන එකක් නෙමෙයි. පහරාද සූත්‍රය බලන්න. පහරාද සූත්‍රය තියෙනවා. ගෞතම බුද්ධ ශාසනයේ තුල බුදුරජාණන් වහන්සේ වදාලා මත්සයෝ, අර මහා සාගරේ නැමැති සාගරේ නුයික ආකාරයේ මත්සයෝ, නුයික ආකාරයේ අසුරයෝ, නාගයෝ, ගාන්ධර්වයෝ ඉන්නවා වගේ ගෞතම බුද්ධ ශාසනයේ ඉන්නවා කියනවා මේ විශේෂ මහානුභාව සම්පන්න පුද්ගලයන්. ගෞතම බුද්ධ ශාසනයේ නැමැති සාගරේ කවුද? සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් මාර්ගඵලලාභීන්. ඉතින් ධර්මයේ ඇසුරෙන්නේ නැත්තම් බිහි වෙන්නේ කොහොමද? ගෞතම බුද්ධ ශාසනයේ කුණුරඩු රඳින්නේ නැහැ. මහා සාගරේ වගේ. මහා සාගරේ මාළුවෙක් මැරුණොත් ඒ මහා සාගරෙන් ඒ සතාව පවා ගොඩ ගහනවා. මිනිහෙක් මැරුණොත් ඒ මිනිහ ගොඩ ගහනවා. කුණුත් එක්ක මහා සාගරේ එකතු වෙන්නේ නැහැ. මල කුණුත් එක්ක එකතු වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා ගෞතම බුද්ධ ශාසනය මලකුණුත් එක්ක එකතු වෙන්නේ නැහැ. ගෞතම බුද්ධ ශාසනයේ තුල ඒ සීල්වත් ගුණවත් සංඝයා මැද්දි දුස්සීල භික්ෂුවක් හිටියත් ඒ දුස්සීල භික්ෂුව ඒ සංඝයාට අයිති වෙන්නේ නැහැ. එහෙමනම් ගෞතම බුද්ධ ශාසනයේ සාගර ජලේ නම් දැන් අපි ගත්තොත් කුඩා මත්සෙක් මේ සාගර ජලයේ උපදිනවා. එතකොට මේ මත්සයා වැඩින්නේ සාගර ජලයේ තුල. සාගර ජලයේ නැත්තම් ඒ මත්ස්‍යයාට වැඩෙන්න බෑ. ඒ සතා මැරුණොත් සාගර ජලයෙන් ඒ සතාව අයින් කරනවා. සාගර ජලයේ විසින් ඒ සතාව බැහැර කරනවා. ඊට පස්සේ ආ සාගරයට ආйти නැති බාහිර කෙනෙක්. ඒ වගේ තමයි ගෞතම බුද්ධ ශාසනය තුල ධර්මාර්ගයට නොපැමිණිලා මහානකම නැතුව ගියොත් යා ධර්ම මාර්ගෙන් බැහැර වෙච්ච කෙනෙක්. බුද්ධ ශාසනයට ආйти නැති මලකුණා. ඉතින් මේ වගේ කරුණාවලින් බුදුරජාණන් වහන්සේ හරී පැහැදිලි ලෙස පහදලා දීලා තියෙනවා. ගෞතම බුද්ධ ශාසනයේ තියෙනවා මහානීය වස්තු. මහා සාගරය ඇතුලේ තියෙනවා වගේ නොඑක් වර්ගයේ රන් රිදී මුතුමැණික් ආදී මහානීය වස්තු තියෙනවා වගේ ගෞතම බුද්ධ ශාසනයේ තියෙනවා මහානීය වස්තු. මොනවද මේ මහානීය වස්තු? සතර සතිපට්ඨාන, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, සතර ඉරිදීපාද, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, සතර ඍද්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම නැමැති මහානීය වස්තු මේ ගෞතම බුද්ධ ශාසනය නැමැති සාගරේ තියෙනවා. ඉතින් මේ මහානීය වස්තුනි අපි පෙන්වලා දෙන්නේ එක එක. සියලු දෙනා සන්තෝෂ වෙන්න ඕනේ. මේ තුලින් තමයි හැබැයිම බෞද්ධ සංස්කෘතිය බිහිවන්නේ. ඊර්ෂ්‍යා කරන්නේ නැති, ක්‍රෝධ කරන්නේ නැති, වෛර කරන්නේ නැති, පලිගන්නේ නැති, නිନ୍ଦා කරන්නහුට පෙරලා නිନ୍ଦා කරන්නේ නැති, ගරහන්නහුට පෙරලා ගරහන්නේ නැති, අපහාස කරන්නහුට පෙරලා අපහාස කරන්නේ නැති, ඉවසීමෙන් යුතු සංස්කෘතිය බිහිවන්නේ මොකෙන්ද? ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්. ඉතින් බුදුරජාණන් වහන්සේ අනාවරණ ප්‍රඥා ඇති මහෝත්තමයන් වහන්සේ. උන්වහන්සේගේ ප්‍රඥාව වැහිලා නැහැ මොකින්වත්. අතීතයටත් විරුද්ධයි, අනාගතයටත් විරුද්ධයි. අතීතයේ අරබයා බුදුරජාණන් වහන්සේ වදාළ ලස්සන දේශනාවක් දැන් අපි මේ ශ්‍රවණය කරන්න සූදානම් වන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ වදාළ මේ දේශනාව තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ. මේ දේශනාවේ නම ඝටිකාර සූත්‍රය. බුදුරජාණන් වහන්සේ දිනක් කොසල් ජනපදයේ මහත් භික්ෂු සංඝයා පිරිවරාගෙන චාරිකාවේ වඩිනවා. චාරිකාවේ වැඩම කරලා එක්තරා ප්‍රදේශයක උන්වහන්සේට සිනාවක් පහළ වුණා. ආනන්ද ස්වාමීන් වහන්සේ පිටිපස්සෙන් වැඩ හිටියේ බුදුරජාණන් වහන්සේට පහළ වෙන සිනාව හරි විශේෂ එකක්. උන්වහන්සේ හැමතිස්සෙම සිනා වෙච්ච කෙනෙක් නෙමෙයි. උන්වහන්සේ හැමතිස්සෙම ප්‍රසන්න මුවකමලක් තිබුණා. උන්වහන්සේ සිනා වෙද්දී බොහොම මද සිනාවක් තමයි සිනා වෙන්නේ. ඒ සිනාව උන්වහන්සේගේ සිනා පහළ වෙනකොට උන්වහන්සේගේ මේ සුදු දන්ත ධාතුන්ගෙන් සුදු බුදුරේ ස්විහිදෙනවා. විහිදලේ සුද්ධ බුද්ධ රශ්මිය හිස වටා කැරකිලා නොපෙනියනවා. මේක දැක්ක ආනන්ද ස්වාමීන් වහන්සේ දැකලා ආනන්ද ස්වාමීන් වහන්සේ හිතුවා අපගේ ස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේට සිනහවක් පහළ වුණා. තථාගතයන් වහන්සේලා නිකරුණේ සිනහ නගන්නේ නැහැ. තථාගතයන් වහන්සේලා සිනහ නගන්නේ යම්කිසි හේතුවක් නිසායි. ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේ සිනහ පහළ කළේ ඇයි? ආනන්දය, ඉස්සර මේ ප්‍රදේශයේ වේහලිංග කියලා ගම්මානයක් තිබුණා. මේ ප්‍රදේශයේ තිබුණා වේහලිංග. වේහලිංග කියලා ගම්මානයක් තිබුණා. මේ ගම්මානේ ඊටාම සමෘද්ධිමත්, ඊටාම දියුණු ගම්මානයක්. මේ ගම්මානේ මේ දැන් මේ අපි ඉන්න භූමියේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වැඩ සිටියා. දැන් අපි මේ නැවතිලා ඉන්න තැන කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වැඩ සිටියා. ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයාට චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරපු තැනක් මේ. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ සංගල සිවුර හතරට නමල බිම එළුවා. එළලා කිව්වා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, ඒ කාශ්‍යප අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ වැඩ සිටියා වූ මේ පුණ්‍ය භූමියේ භාග්‍යවතුන් වහන්සේද වැඩ සිටින සේක්වා. එතකොට මේ භූමිය බුදුරජාණන් වහන්සේලා දෙනමක් පරිභෝග කළ භූමියක් බවට පත්වේවි. බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා. වැඩ ඉඳලා කියනවා, ආනන්දය, ඉස්සර මේ ගම්මානයට මේ ප්‍රදේශයට කිව්වේ වේහලිංග කියලා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මෙතන තමයි වැඩ හිටියේ. මෙතන වැඩ ඉඳලා වේහලිංග කියන ගමට ආйти මේ භූමියේ මෙතන මිනිස්සුන්ට ධර්මය දේශනා කළා. ආනන්දය, ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන අග්‍ර උපස්ථායක උපාසක කෙනෙක් හිටියා. ඒ උපාසක පින්වතාගේ නම ඝටිකාර. එයාගේ නම තමයි ඝටිකාර. ඒ ඝටිකාර උපාසක කුඹල්කරුවේ. ඒ කියන්නේ වළං හදන කෙනෙක්, අඩුකුලේ කෙනෙක්, වළං හදලා ජීවත් වෙන කෙනෙක්. නමුත් එයා ඒ කාශ්‍යප භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ගිහි උපස්ථායක. ආනන්දේ ඉතින් මේ ඝටිකාර කියන මේ පින්වතාට යාළුවෙක් හිටියා, ප්‍රිය සහායකෙක් හිටියා. එයාගේ නම ජෝතිපාල. දවසක් මේ තමන්ගේ යාළුවාට කතා කළා, පින්වත් යාළුව ජෝතිපාලේනි, මේ භාග්‍යවත් තරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න අපි යමු. මේ භාග්‍යතුන් වහන්සේ මේ ළඟමයි වැඩ ඉන්නේ. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේව බැහැ දැකීම පවා මිනිසෙකුට ලැබෙන වාසනාවක් කියලා කිව්වා. කීයකට ජෝතිපාල කියන තරුණයා කියනවා, අනේ යාළුවා වැඩන්නේ, ඔය හිස මුඩු කරපු ඒ ශ්‍රමණයන් දැක්කා කියලා, අනේ කිසි වැඩන්නේ නැතයි කිව්වා. ඊට පස්සේ දෙවෙනි වතාවෙත් ආයමත් කතා කරලා කිව්වා, අනේ යාළුවා එහෙම කියන්න එපා, අපි මේ භාග්‍යවත් තරහත් කාශ්‍යප සම්මා සම්බුදු රජාණන් වහන්සේව බැහැ දකින්න යන්න. දෙවෙනි වතාවත් කිව්වා, අනේ ඔය හිසමුඩු කරපු ශ්‍රමණයන් බලලා ඇති ඵලයේ මොකද්ද, කිසි වැඩක් නැහැ කිව්වා. තුන්වෙනි වතාවෙත් කිව්වා, ආරාධනා කළා අනේ එහෙම කියන්න එපා යාළුවා අපි මේ භාග්‍යවත් තරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේව බැහැදකින්න යන්න. ඒ වෙලේ ජෝතිපාල තරුණයා කියනවා අනේ යාළුවා වැඩක් නෑ ඔය හිස මුඩු කරපු ශ්‍රමණවරු දැකීමෙන් කිසි ප්‍රයෝජනයක් නෑ ඒක කිසි වැඩක් නැති දෙයක් කිව්වා. එතකොට මේ ගටිකාර කියනෝ එන මොනව කරන්නද එහෙනම් අපි දැන් නාන්න යන්න කියලා ඔන්න නාන්න යන්න ලෑස්ති වුණා. නාන්න ලෑස්ති වෙලා ගඟ ළඟට ගියා. ගඟ ළඟට ගිහින් මේ ගටිකාර කියනවා යාළුවා ජෝතිපාල අපි ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න යමු. ආයෙත් මෙයා කියනවා අනේ ඔය මුඩු මහණුන් බලලා පලක් නෑ වැඩක් නෑ කිව්වා. දෙවෙනි වතාවෙත් ආයමත් කිව්වා. තුන්වෙනි වතාවෙත් ආයමත් කිව්වා අපි බලන්න යන් ඒ කාශිපාරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේව. එතකොට මේ ජෝතිපාල මානවකයා තරුණයා කියනවා අනේ යාළුවා ඔය මාතෘකා මාත්‍රේ කතා කරන්න එපා. හිස මුඩු කරපු ශ්‍රමණිය බලලා වැඩක් නෑ. කීයකට මොකද කළේ මේ ගටිකාර මෙයාගේ ඉනින් අල්ලගත්තා. ඉනේ රෙද්ද තියෙන ඇඳපු ඇඳ රෙද්දෙන් අල්ලගෙන තද කරලා අල්ලගෙන ඇව්වා බලන්න යන් අපි එනවද නැද්ද කියලා ඇව්වා. මෙයා අත ගසල දාලා කිව්වා වැඩක් නැහැ. ඔය හිසමුඩු කරපු මහණුන් බලලා කිසිම ප්‍රයෝජනයක් නැහැ වැඩක් නැහැ කිව්වා. ඕක අපි අතහැරලා දාමු කිව්වා. ඊට පස්සේ ගටිකාර මොකද කළේ අතහැරියා. අතහැරලා දැන් මෙයා හොඳට නාලා කොණ්ඩි පිහිදලා හොඳට කොණ්ඩි වේලෙන ඒ කාලේ කොණ්ඩි බඳිනවනේ කොණ්ඩි දිගැල්ලා හිටියා. මෙයා මොකද කළේ එක පාට පැනලා කොණ්ඩෙන් අල්ලගත්තා. අල්ලලා ඇහුවා කොණ්ඩෙන් හොල්ලලා අපි මේ භාග්‍යවත් තරහත් කාශ්‍යප සම්බුදුරජාණන් වහන්සේ බලන්න යන් කිව්වා. එතකොට මෙයා අතරින්න කියලා කල්පනා කළා. හරි ආශ්චර්ය මේක. හරි පුදුමයි මේ ගටිකාර කියන මේ කුඹල් කරුවා මගේ යාළුවා මම වගේ උසස් කුලී කෙනෙකුගේ බයක් එකක් නැතුව කොණ්ඩින් ඇද්දා. කොණ්ඩින් අල්ලල හොල්ලල කතා කළා. මෙච්චර මට බල කර කර මේ කියන්නේ එහෙමනම් මේක යම්කිසි වටිනාකමක් ඇති. එහෙනම් යාළු අපි යම් කියලා ඔන්න කාශ්‍යප බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ගටිකාර කුඹල් කරුවයි ජෝතිපාල මානවකයයි පිටත් වුණා. ගිහින් එතනදී ඔන්න වන්දනා කළා පාඩි වුණා. අනේ වෙලාවේ ඒ භාග්‍යවත් වූ අරහත් වූ කාශ්‍යප සම්බුදුරජාණන් වහන්සේ. ඒ කාශ්‍යප සම්බුදුරජාණන් වහන්සේගේ කාලේ මිනිසුන්ගේ ආයුෂ කීයද? අවුරුදු 20,000යි. ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනය අතුරුදහන් වෙලා තමයි කාලයක් ගියා. ශාසනය අතුරුදහන් වෙනවා කියන්නේ මොකද්ද? ශාසනය අතුරුදහන් වෙනවා කියන්නේ මේ බුද්ධ දේශනා කවුරුවත් දන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න බෑ බෑ කියලා මිනිස්සු අතාරිනවා. මේ ජීවිතයේ ධර්මයේ හිත පිහිටුවා ගන්න කිව්වම ඒකට විරුද්ධ වෙනවා. ඒක තමයි ශාසනය අතුරුදහන් වීම. ඊට පස්සේ කාලයක් ගියාට පස්සේ මේ ශාසනයෙන් වැඩක් නැහැ. මිනිස්සු මේ ශාසනේ චාරිත්‍ර විදි ගොඩකට සීමා කරගෙන එදිනෙදා මිනිසුන් සතුටු වෙන්න කරුණ හදා ගන්නවා. පොඩි පොඩි අවශ්‍යතා පිරිමසා ගන්න හදා ගන්නවා. සෝවාන් වීම, සකදාගාමි වීම, අනාගාමි අරහත් වීම නැතු වෙනවා. එතකොට මේ ශාසනේ අතුරුදහන් වෙලා යනවා. ඒ විදිහට මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනය අතුරුදහන් වුණා. ඉතින් මේ කාලේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වුණ කාලේ උන්වහන්සේ පහළ වුණ කාලේ මිනිසුන්ගේ ආයුෂ කීයද? අවුරුදු 20,000යි. ඉතින් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා. චතුරාර්ය සත්‍ය ගැන හරිය ලස්සනට පහදලා දුන්නා. ඒ ධර්මයේ අහනකොට ජෝතිපාල තරුණයාට හරි ප්‍රීතියක්, සතුටක්, සන්තෝෂයක්, මහා ප්‍රීතියක් හටගත්තා. හටාරගත්තට පස්සේ ජෝතිපාල මානවකයා ගටිකාර කුඹල්කරුව මේ දෙන්න බොහෝම ශ්‍රද්ධාවෙන් වන්දනා කරලා පිටත් වුණා. ජෝතිපාල මානවකයා අහනවා ගටිකාරගෙන්, හැබැයි යාළුවා මෙවැනි සුන්දර වූ ධර්මයක් අහලා ඔබට මොකද මේ පැවිදි වෙන්න හිතුනේ නැත්තේ? මෙච්චර වටිනා ධර්මයක් අහලා පැවිදි වෙන්න හිතුනේ නැත්තේ මොකද? අනේ යාළුවා මට පැවිදි වෙන්න විදියක් නෑ. මගේ අම්මා තාත්තා දෙන්නාගේම ඇස් පේන්නේ නෑ, සඳයි. ඉතින් ඒ නිසා මං තමයි ඒ ඇත්තන්ව පෝෂණය කරන්නේ. එහෙනම් ගටිකාර මං මහණෙන්න කැමතියි. මම පැවිදි වෙන්න කැමතියි. මම ගිහි ජීවිතය අත්හරිනවා. එහෙනම් මම පැවිදි වෙන්නම් කියලා මට හරි ආසයි පැවිදි වෙන්න කියලා කිව්වා. ඊට පස්සේ ගටිකාර කුඹල් කරුවා ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ උපස්ථායක පින්වතා මේ ජෝතිපාල මානවකයාවත් අඬ ගහගෙන ආයමත් ගියා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කළා. කිව්වා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මියාගේ නම ජෝතිපාල. මේ ජෝතිපාල මානවකයා හරි කැමති භාග්‍යවත් තරහ සම්බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙන්න කැමති. අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ තරුණියාව පැවිදි කරන සීක්වා කියලා. ඉතින් මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සමීපයේ ඒ ජෝතිපාල කියන තරුණයා පැවිදි වුණා. උපසම්පදා වුණා. උපසම්පදා වෙලා චාරිකාවේ වඩිමින් ඉඳලා ඔන්න බරණැස් නුවර නැවතුණා. ඒ කාලේ බරණැස ඉසිපතන මිගදායේ කාශ්‍යප අරහ සම්බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා. දැන් මේවා මේ බරණැස ඉසිපතන මිගදායේ තියෙන තැන කාශ්‍යප භාග්‍යවත් අරහ සම්බුදුරජාණන් වහන්සේත් වැඩ සිටියා. ඒ කාලේ බරණැස් නුවර රජුරු කෙනෙක් හිටියා. ඒ රජුරුවන්ගේ නම කිකි. ඒ කිකි කියන රජුරුවන්ට ආරංචි වුණා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ බරණැස් නුවර ඉසිපතන මිගදායට වැඩම කරලා ඉන්නවා කියලා. ආරංචි වෙලා යානවල නැගලා ඒ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කීට්ටුවට ගිහිලා ඊට පස්සේ යානෙන් බැහැලා පයින් ගියා. ගිහිලා බුදුරජාණන් වහන්සේ වන්දනා කළා. වන්දනා කළා වාඩි වුණා. මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා. ඒ ධර්මයේ දේශනා කළාට පස්සේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේටයි භික්ෂු සංඝයාටයි ආරාධනා කළා තමන්ගේ මාලිගාවට දාණයට වඩින්න කියලා. ආරාධනා කරාට පස්සේ බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා සමග ඒ කිකි කියන රජුරුවන්ගේ මාලිගාවට ගිහින් දාණය පිළිගත්තා. දම්පෙන් වැළඳුවා. ඊට පස්සේ ඒ කිකි කියන රජුරුවන්ට හරි ආසයි මේ බුදුරජාණන් වහන්සේ බරණැස් නුවර වස්වසුවා ගන්න. ඒ රජුරුව බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා. අනේ ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ බරණැස් නුවර වස්වසන සීක්වා කියලා ආරාධනා කළා. ඊට බුදුරජාණන් වහන්සේ කියනවා මහරජ මම කලින් ආරාධනාවක් බාර අරගෙන තියෙනවා වේහලිංග කියන ගමේ වස්වසන්න. එහෙම කියද්දි දෙවෙනි වතාවෙත් ආරාධනා කළා. තුන්වෙනි වතාවෙත් ආරාධනා කළා. ආරාධනා කළාට පස්සේ තුන්වෙනි වතාවෙත් බුදුරජාණන් වහන්සේ ඒක ප්‍රතික්ෂේප කළා. ප්‍රතික්ෂේප කළා කිව්ව රජතුමනි මට ඔබතුමාගේ ආරාධනාව බාර ගන්න විදියක් නෑ. මම මේ වේහලිංග කියන ගමේ කෙනෙකුගේ ආරාධනාවක් බාරගත්තා. කිකි කියන රජතුමා ඒ ආරාධනාව බාරගත්ත නිසා දුකටපත් වුණා. හරි සංවේගයට පත් වුණා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මටත් වඩා උපස්ථාන කරන්න, මටත් වඩා දීපිය හදන් කරන කෙනෙක්, මටත් වඩා දම්පැන් දෙන කෙනෙක් මේ ශාසනේ තව ඉන්නවද? එතකොට කියනවා මහරජුරුවනි වේහලිංග කියලා ගම්මානයක් තියෙනවා. ආන් ඒ ගම්මානේ ඉන්නවා ගටිකාර කියලා වළං හදන කෙනෙක්. ආන් ඒ කෙනා තමයි මගේ අග්‍ර උපස්ථායක. කියනවා දැන් බලන්න මහරජ ඒ භාග්‍යවත් තරහ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ බරණැස් නුවර වස්වසන් ආරාධනාව බාරගත්තේ නෑ කියලා ඔබට දුකක් දුන්නසක්. හැබැයි අර ගටිකාරගේ ආරාධනාව මම ප්‍රතික්ෂේප කළත් එයාට දුකක් දුන්නසක් ඇති වෙන්නේ නෑ කිව්වා. ඒකයි කිව්වා මේ දෙකේ වෙනස. ඊට පස්සේ කියනවා මහරජ ඒ ගටිකාර කුඹල්කරුවා බුද්ධං සරණං ගතු බුදුරජාණන් වහන්සේව සරණ ගියපු කෙනෙක්. ධම්මං සරණං ගතු ධර්මය සරණ ගියපු කෙනෙක් සංඝං සරණං ගතු ආරි සංඝයා සරණ ගියපු කෙනෙක් මේක හරි විශේෂ දෙයක් පින්වත්නි බොහෝ දිනෙත් දන්නේ නැහැ දැන් උපන් බෞද්ධින් හැමතැනම ඉන්නේ ඒ නිසා බොහෝ දිනෙත් දන්නේ නැහැ මේ සරණ යාම කියන මොකද්ද කියලා ගෞතම බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ අපි අරහං සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්න සුගත ලෝකවිදු අනුත්තර පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධ භගවා කියන මේ ගුණයන්ගෙන් යුත් බුදුරජාණන් වහන්සේ අපි උන්වහන්සේගේ අවබෝධය කරේ පැහැදීමෙන් තමයි සරණ යන්නේ ඒක තමයි සරණ යාම එහෙම නැතුව බුද්ධං සරණං ගච්ඡාමි කියලා කටින් කීපමනේ සරණ පීතන්නේ නැහැ සරණ පීතන්නේ තමන් සරණ ගියේ මේ මේ ගුණයන්ගෙන් යුක්ත බුදුරජාණන් වහන්සේ කියලා තමන්ට තියෙන්නුනේ හැඟීමක් එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සුවාකාත මනාකොට දේශනා කළා සම්දිත්තික මේ ජීවිතය අවබෝධ කරන්න පුළුවන් අකාලික ඕනෑම කාලික අවබෝධ කරන්න පුළුවන් එයිපස්සික ඇවිත් බලන්න කියලා කියන්න පුළුවන් ඕපනායක තමා තුළට පමුණවා ගන්න පුළුවන් පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුයි බුද්ධිමත් කෙනෙකුට ඒක තමන්ගේ දෙයක් හැටියට ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් ආන්ගේ ලක්ෂණ අඳුනාගෙන තමයි ධම්මං සරණං ගච්ඡාමි කියලා ධර්මය සරණ යන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සරණ යන්නේ තේමයි ගුණ හඳුනාගෙන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා රාගය ද්වේෂයත් මෝහයත් ප්‍රහාණය කරන ප්‍රතිපදාවෙන් යුක්තයි සුපටිපන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන ප්‍රතිපදාවෙන් යුක්තයි උජුපටිපන්න අවබෝධය ඇති කරන ප්‍රතිපදාවෙන් යුක්තයි ඥායපටිපන්න අන්නයිතේ අවබෝධයේ පවසන ප්‍රතිපදාවෙන් යුක්තයි සාමීචිපටිපන්න ඒ තමයි සෝවාන් මාර්ගයේ ඉඳලා අරහත් ඵලයේ දක්වා ඒ ශ්‍රාවක සංඝ පිරිස කරේ හිත පහදවාගෙන සරණ යනවා මේකට තමයි තිරුවන් සරණ යනවා කියන්නේ කාශ්‍යප බුදුරජාන් වහන්සේ අර රජුරවන්ට කියනවා අර කිකීකින් රජුරවන්ට කියනවා රජුරුවනි ඒ අර වේහෙලිංග ගමේ ඉන්න ඝටිකාර බුදුරජාණන් වහන්සේ සරණ ගියා ධර්මය සරණ ගියා ශ්‍රාවක සංඝ රත්නේ සරණ ගියා කියනවා මහරජතුමනි ඒ කුඹල් කරුවා ඒ ඝටිකාර මාගේ ගිහි ශ්‍රාවකයා ප්‍රාණඝාතින් වෙන් වෙලා වාසය කරන්නේ සොරකමින් වැළකී ඉන්න කෙනෙක් කාම මිත්‍යාචාරයෙන් වැළකී ඉන්න කෙනෙක් බොරු කීමෙන් වැළකී ඉන්න කෙනෙක් මද්දසාර පාවිච්චියෙන් වැළකී ඉන්න කෙනෙක් එයා මේ පංචශීලයේ ප්‍රතිපදාවේ ඉන්න කෙනෙක් කිව්වා. එතකොට එයා ශ්‍රාවකයාට තිසරණෙත් තියෙනවා පංචශීලෙත් තියෙනවා. මහරජ ඒ ඝටිකාර සෝතාපට්ටි අංග හතරෙන් යුක්තයි කියනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ කෙරේ චිත්ත ප්‍රසාදයක් තියෙනවා. කිසි කෙනෙකුට වෙනස් කරන්න බැරි බුදුරජාණන් වහන්සේ වදාළ චතුරාර්ය සත්‍ය ධර්මයේ කෙරේ චිත්ත ප්‍රසාදයක් තියෙනවා කිසි කෙනෙකුට වෙනස් කරන්න බැරි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නයේ ගැන චිත්ත ප්‍රසාදයක් තියෙනවා කිසි කෙනෙකුට වෙනස් කරන්න බැරි. ඒතර සෝතාපට්ටි අංග 3යි ආරිකාන්ත සීලෙන් යුක්තයි. එතකොට යාගේ තියෙන ආරිකාන්ත සීලයේ පංච සීලෙමයි. ආරිකාන්ත සීලයේ බාට පත් වෙන්නේ කොහොමද? ඒ පංච සීලය කඩා ගන්නේ නැහැ. සිදුරු කරගන්නේ නැහැ. මම මේ සීලෙන් මට ලස්සන කෙනෙක් වෙන්න ලැබේවා. මට සල්ලි තියෙන කෙනෙක් වෙන්න ලැබේවා. මට මිහිරි හඬක් ලැබේවා. මට අනාගතයේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබේවා කියලා තෘෂ්ණාවට දාස වෙච්ච සීලයක් නෙමෙයි මාර්ගාංගයක් හැරීට තියෙන සීලයක්. ආන්ගේ සීලයට පැමිණිච්ච කෙනෙක් ආරිකාන්ත සීලයට මේ සෝතාපට්ටි අංග හතරින් යුක්තයි. මහරජ ඒ ඝටිකාර ඔන්න කියනවා ඊළඟට සෝතාපන්න වෙන කෙනෙක්ගේ ලක්ෂණයක් තව. මහරජේ මාගේ ශ්‍රාවකයා ඝටිකාර කියන ශ්‍රාවකයා දුක්ඛේ නික්ඛංකෝ මේ ලෝකේ දුක නම් වූ ආරි සත්‍යයක් තියෙනවා කියලා සැක රහිත බවට පත් වෙලා ඉන්නවා. කුමකටද පත් වෙලා ඉන්නේ? සැක රහිත බවට පත් වෙලා තියෙනවා ලෝකේ දුක නම් වූ ආරි සත්‍යයයි තියෙන්නේ කියලා. දැන් අපි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියාගෙන යද්දී අපි මේක අනිත්‍යයි මේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දෙයක් මෙතන ආයතන හයක් තියෙන්නේ මෙතන පංච ප්‍රාදානස්කන්ධයක් තියෙන්නේ පටිච්චසමුප්පාදේ තියෙන කියලා අපි කියාගෙන ගියානේ. තුරු මේ කියාගෙන යනකොට සමහරුන්ට මේ ගැන හිත පැහැදුනේ නෑ. සැකයටපත් වුණා. සැකයටපත් වුණා අනේ මෙහෙම කියාගෙන ගියොත් මේ සමාජයේට ඔක්කොමලා අනිත්‍ය රකින්න කිව්වොත් එීම මොකක් වේවිද? මේකේ දියුණුව එන හිටීවද කියලා. මොකද හේතුව? සැකය තියෙන්නේ. ඒගොල්ලෝ චුට්ටක් ඉතිහාසය බලන්න ඕනේ. මේ රට දියුණුවනේ දියුණුවට දැන්ද? දැන් මේ රට මේ අනාගත પરම්පරාවත් පිට රටට ණය නැද්ද? මේ ලෝකෙටම ණය වෙලා මේ හිඟානෝක හිඟාකන රටක් නේ. මේක දියුණුවක්ද? දියුණුව කියන්නේ මේක නෙමෙයි. පෙරදිග ධාන්‍යාගාරේ බවට පත් වෙලා තිබුණේ කොයි කාලෙද? අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන ත්‍රිලක්ෂණේ කතා කරපු කාලේ. මේ මහා සාගරය වගේ වැවුපුකුණ හැදුනේ කොයි කාලෙද? ආහස උසර දාගැප හැදුනේ කොයි කාලෙද? මහාවංශ ටීකාවේ වංශත්ත ප්‍රකාශනයේ තියෙනවා ලෝවා මහා ප්‍රාසාදය බටහිර මුහුදේ යොදුන් තුනක් දුරට පේනවා කියලා. බටහිර මුහුදේ යොදුන් තුනක් දුරට ලෝවා මහා පායේ පේනවා කියලා. මොනතරම් උසර තිබිච්ච කොටනක් තිබුණාද එතකොට මේ රටේ? ඒ යුගයේනේ දිනුවෝ තිබුණේ. අනිත්‍ය කතා කරපු යුගයේනේ. ඒ අනිත්‍ය කතා කිරීමත් එක්ක මිනිස්සු සුවපත් වුණ යුගයක් තිබුණා. සිල් රැකපු යුගයක් තිබුණා. චතුරාර්ය සත්‍ය අවබෝධ කළ යුගයක් තිබුණා. ඇයි මේ අනිත්‍යට බය? මිනිසුන්ගේ ජීවිත හිස්. අවබෝධයෙන් තොරයි. මිත්‍යා දෘෂ්ටිකයි. ආනේ නිසා සැකේ කරාම යනවා. සැකේ මිසක් කිසි දෙයක් ලැබෙන්නේ නැහැ. මේකෙ පෙන්වා දෙනවා ඒ ඝටිකාර දුක්ඛාර සත්‍ය ගැන නිසකභාවයට පත් වූ කෙනෙක්. දුක්ඛ සමුදය නික්ඛංකෝ. දුක්ඛ සමුදය ආරි සත්‍ය ගැන නිසක භාවයට පත් වෙච්ච කෙනෙක් මේ අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ මේ පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය මේක පවතින්නේ ජාති ජරා මරණ සසර පවතින්නේ හේතු නිසා කියලා නිසක භාවයට පත් වෙලා හිටියා. මේ හේතු ඇතිවීමෙන් මේ දුක නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා දුක්ඛ නිරෝධය ගැන නිසක භාවයට පත් වෙලා හිටියා. මේ දුකෙන් නිදහස් වෙන්න තියෙන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා ඒකේ නිසක භාවයට පත් වෙලා හිටියා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඔබට මතකද? චරත වික්කවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය අත්තා හිතාය සුඛාය දේව මනුස්සාණං. මහණෙනි චාරිකාවේ සැරිසරා යන්න. චාරිකාවේ සැරිසරා ගිහින් බුදුරජාණන් වහන්සේ නමක වදාළ ධර්මය දේශනා කරන්න කාට යහපත පිණිසද? බොහෝ ජනයාට යහපත පිණිස, බෝධිනාගේ හිතසුව පිණිස, දෙවි මිනිසුන්ගේ යහපත පිණිස. දෙවි මිනිසුන්ගේ යහපත පිණිස බුදුරජාණන් වහන්සේ වදාළ මක් කරන්න කියලාද? දෙවි මිනිසුන්ගේ යහපත පිණිස ධර්මයේ දේශනා කරන්න කියලා කියාගෙන ගියේ. අනුරාධපුර යුගයේ අපිට කොහෙවත් දේවාලයක් හම්බ වෙනවද? රුවන්වැලිසෑයාවට නැහැ. ඇයි මේ? දෙවි මිනිසු සම්බන්ධ වෙලා හිටියා. මේ ගෞතම බුද්ධ ශාසනයේ දෙවිවරු හරි සම්බන්ධයි. දෙවිවරුත් මේ ධර්මය අහනවා. දෙවිවරුත් ධර්මයේ හැසිරෙනවා. මිනිස්සු දෙවිවරුත් එක්ක සම්බන්ධ වුණේ ධර්මයයි පිනයි කියන දෙකත් එක්කයි. සම්බන්ධ වුණේ. සම්බන්ධ වෙලා හරියට ධර්ම මාර්ගයේ දියුණු වුණා. ආන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දෙවි මිනිස් ලෝකයා තුල ප්‍රකට වුණා. එතකොට දෙවිවරුත් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා. දෙවිවරුත් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන දැන් ගෞතම බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරද්දී පළවෙනි ධර්ම දේශන වහන්න දෙවිවරු ලෝක කීයකින් ආවදනේ? මේ බූමාටු. බූමාටු කියන්නේ මේ පොළොව වාසී දෙවිවරු. චාතු මහරජික දෙවිවරු, තාවතින්ස දෙවිවරු, යාම දෙවිවරු, තුසිත දෙවිවරු, නිම්මාණ්ඩති දෙවිවරු, පරිනිම්මිත වසවත්ති දෙවිවරු. පරිනිම්මිත වසවත්ති කියලා කියන්නේ දිව්‍ය ලෝකේ නම මිසක් වසවත්ති මාර්යයි නෑ. ඒ දිව්‍ය ලෝකේ නම. ඒ දෙවිවරු බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අහනවා, ධර්ම ഘോഷා කළා. ඒ බුදුරජාණන් වහන්සේ බරණ සිසිපතන මිගදායේදී චතුරාර්ය සත්‍ය ධර්මයේ නම් වූ ධම්සක කර කෙව්වා කියලා. ධර්ම චක්‍රය කරකෙව කියලා. දැන් මායя කියලා කියන්නේ චතුරාර්ය සත්‍යට විරුද්ධ කෙනෙක්. චතුරාර්ය සත්‍ය ධර්මයේ හැසිරෙනවාටත් විරුද්ධ කෙනෙක්. නිවන අවබෝධ කරන්න කියන වචනේ ඇහෙන එකට කීම් තියෙනවා මායයට. මාය පිරිසට තරහ යනවා. එතකොට ඒ පිරිස දිව්‍යයන් අතර නෑ. නමුත් මායයට තියෙනවා මේ අසකනාසී දිවකයි මනසට අධිපති බවට බලපෑwidetildeමේ අයිතියක්. ඒක තනතුරක්. කෙනෙක් චුත වෙනකොට එතෙන්ද වෙන කෙනෙක් පත් වෙනවා. ඉතින් මේ නිසා දෙවිමිනිස් ලෝකයා අතර ප්‍රකට විය යුත්තේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ආංගී ආර්යස්ථාංගික මාර්ගය ගැන ගටිකාර නිසක බවට පත් වෙලා හිටියා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මේ ගටිකාර ගැන කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කොච්චර ලස්සන ගුණයක්ද මේ කියන්නේ. මේකේ නිසක වෙලා හිටියා කිව්වා මාගේ ශ්‍රාවකයා. ඊට පස්සේ කිව්වා ඒ වගේම මහරජ ගටිකාර විශේෂ කෙනෙක්. ගටිකාර විකාල භෝජනින් වැළකී වාසය කරනවා. ඒක බත්තිකයි කියන්නේ උදේ වරුවේ වළඳන කෙනෙක්. ඒ වගේම මහරජ ගටිකාර බ්‍රහ්මචාරී. ඒ කෙනා බ්‍රහ්මචාරී සීලෙන් යුක්ත කෙනෙක්. මොනියම්ම හේතුවකින්වත් තමන්ගේ කය අයථා කරුණකට යොදවන්නේ නැහැ. බඹසර කිලිටු වෙන දෙයකට යොදවන්නේ නැහැ. බ්‍රහ්මචාරී සීලයෙන් යුක්තයි මහරජ. ඒ වගේම මේ ගටිකාර මිලමුදල් හම්බ කරන කෙනෙක් නෙවෙයි. ධනිය උපන කෙනෙක් නෙමෙයි. රැකී ආරක්ෂාවක් කරන කෙනෙක් නෙවෙයි. මේ ගටිකාර ළඟ සතයක්වත් නැහැ. රන් රිදී මුතුමැණික් නැහැ. ඒ වගේම මහරජ මේ ගටිකාර රැකී ආරක්ෂාවල් පිණස තියෙන උදළු කෙටේරි ගල්ලිනි මේ මොකවත්ම එයා පාවිච්චි කරන්නේ නැහැ. එයා ෆලෝ කොටන කෙනෙක් නෙමෙයි. එයා ෆලෝවත් කොටන්නේ නැහැ. එයා ඔය මී වැදපු මැටි කඩාගෙන වැටිච්ච ඉවුරු වලින් ගන්න මැටි මේවා තමයි අරන් එකතු කරන් ඉන්නේ. එයා එකතු කරන් ඇවිල්ලා එයා වළං හදනවා. එයා වළං හදලා හිට ඒ වළඳේ තුණ්ඩුවක් ලීලා දානවා. මේ වළඳ අරගෙන හාල් කිලෝවක් තබන්න. මේ වළඳ අරගෙන පොල් ගෙඩියක් තබන්න. දැන් මෙයා මේ වළඳ හුමාරු කරගන්නේ ඒ වමනා කරන මූලික අවශ්‍යතාවලට විතරයි. යම් කැමති බඳුනක් අරගෙන යන්න කියලා ඒ බඳුන් අතර තියෙන ති මිනිස්සු මොනවා හරි ගෙනත් දීලා ඒක අරගෙන යනවා. ඒකින් තමයි ගටිකාර යැපෙන්නේ. මහරජ ගටිකාර මෞපිය උපස්ථාන කරන කෙනෙක් ගටිකාරගේ අම්මයි තාත්තයි දෙන්නම අන්ධයි. ඒ නිසා ගටිකාර උපස්ථාන කරනවා. ඊට පස්සේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ හරි ලස්සන සිදුවීමක් කියනවා. මොකද සිදුවීම කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කියනවා මහරජ මං එක කාලයක් ওই වේහෙලින්ද ගමේ වාසය කළා. මං එදා උදේ වරුවේ සිවුරු පුරෝගෙන පාත්‍රයත් අතට අරගෙන පිණ්ඩපාතේ වැඩියා ගටිකාරගේ නිවසට. මං පිණ්ඩපාතේ ගියාට පස්සේ නිවසේ දෙමව්පියෝ ඉස්සරහා හිටියා ගේ ඉස්සරහා වාඩි වෙලා. මං එහෝ දෙමව්පියන්ගෙන් මේ ගටිකාර කොහෙවත් ගියාද? ඒ කටහඬින් අඳුනගත්ත දිමෝපිය මේ වැඩියේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. අනේ ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ, ඔබ වහන්සේගේ උපස්ථායක අපේ පුත්‍රයා දැන් ගෙදරින් පිටතට ගිහිල්ලා. ස්වාමිනී ගෙදරින් පිටතට ගිහිල්ලා, නමුත් ස්වාමිනී ගෙදර පාන්දරින් නැගිටලා උවෙලා ගියේ. ගෙදර මේ තියෙනවා දැන් භාජනවල තියෙනවා ස්වාමිනී බෙදාගෙන වළඳන්න කිව්වා. ඉතින් ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කුස්සියට වැඩියා. වැඩල වැහුම් ඇරලා ඒ භාජන වලින් දානි පාත්‍රයට බෙදාගත්තා. බෙදාගෙන ඒ ගෙදරම පැත්තක වාඩි වෙලා වැළඳුවා. වළඳලා මව්පියන්ට සිත් පතලා පිටත් වෙලා වැඩියා. ගටිකාර ගෙදර ආවා. මව්පියන්ට සලකන්න හිතලා මුට්ටි ඇරලා බැලුවා. බලනකට කවුද අරගෙන. ඉතින් ඇහුවා, අම්මා කවුද මේ හැලියෙන් මේ ආහාර මේ බත් ව්‍යංජන කවුද මේ අරගෙන තියෙන්නේ? ඉතින් කිව, පුතේ ඒ අරහත් කාශ්‍යප සම්බුදුරජාණන් වහන්සේ අද උදේ අපේ නිවසට වැඩම කළා. මං ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේට කිව්වා, ස්වාමීනි අපේ පුතා උදේ පාන්දර උයලා පිටත්ුනේ, මේ උයපුව කුස්සියේ තියෙන බෙදාගෙන වළඳන්නයි කියලා. උන්වහන්සේ බෙදාගෙන වැළඳුවා. ගටිකාරට හරි සතුටේ. ඒ පැත්තට හැරිලා වැඳගෙන කියනවා, සාදු සාදු, අනේ අම්මේ මට මහා ලාභයක්. මේ ඒ කාශ්‍යප භාග්‍යවත් තරහ සම්බුදු රජාණන් වහන්සේ මං ගැන මෙතරම්ම විශ්වාසයක් ඇති කරගෙනද? ඒ ප්‍රීතියෙන් ගටිකාර සුමාන දෙකක් ප්‍රීතියෙන් හිටියා. ඒ ප්‍රීතියෙන් දෙමාපියෝ සතියක්ම වාසය කළා. ඊට පස්සේ ඒ බුදුරජාණන් වහන්සේ ආය දවසක් අර නිවසට පිණ්ඩපාතේ වැඩියා. එදා ගටිකාර ගෙදර නෑ. දැන් මේ ගටිකාර කොහෙද ගියේ කියලා ස්වාමීනි ඔබ වහන්සේගේ ඒ උපස්ථායක අපගේ පුත්‍රයා බැහැරට ගියා ස්වාමීනි අද මේ අපේ පුතා හදාපු කැවුම් වගේ තියෙන අන්න මුට්ටි ස්වාමීනි කැවුම් අරගෙන වළඳන්න කිව්වා ඉතින් ඒ කාශ්‍යප භාග්‍යවත් තරහ සම්බුදු රජාණන් වහන්සේ කුස්සියට වැඩම කළා අර මුට්ටියෙන් කැවුම් අරගෙන පාත්‍රයට බෙදාගෙන වළඳලා පිටත් වෙලා ගියා මේ ගටිකාර හවස් වෙලා ගෙදර ආවා ඇවිල්ලා ඇහුවා අම්මා කවුරුවත් මේ හැලින් කැවුම් ගත්තද පුතේ ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ උදේවරුවේ අපේ ගෙදරට වැඩම කළා ඉතින් අපි කිව්වා පුතේ පුතා නෑ නමුත් අර හදාපු කැවුම් තියෙනවා අරගෙන වළඳන්න කියලා උන්වහන්සේ කැවුම් අරගෙන වළඳන ගියා හරි සතුටු වෙලා වඳගෙන කියනවා අනේ අම්මා අපට හරි ලාභයක් ඒ භාග්‍යවත් තරම් සම්බුදු රජාණන් වහන්සේ අපිව මෙතරම්ම විශ්වාස කරගෙන ඉන්නේ ඒ අඩමාසයක්ම මේ ගටිකාර ප්‍රීතියෙන් වාසය කළා ගටිකාරගේ දෙමාපියොත් මහත් ප්‍රීතියෙන් වාසය කළා ඊට පස්සේ ඔන්න වෙහි කාලයක් කෙන්න පටන් ගත්තා ඒ භාග්‍යවත් තරහ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ කුටිය ඒ වේහලිංග ගමේ කුටිය හැවිලලා තිබුණේ පිදුරු වලින් ඒ කුටිය දැන් තෙමෙනවා පිදුරු ඔක්කොම දිරලා ගිහිල්ලා භික්ෂුන් වහන්සේලාට කියනවා මහණෙනි යන්න ගටිකාරගේ නිවසට ඒ ගටිකාරගේ නිවසේ නිවසෙන් ගිහිල්ලා අරගෙන එන්න කිව්වා පිදුරු අරන් එන්න කිව්වා ගිහිල්ලා ඉතින් භික්ෂුන් වහන්සේලා ඒ භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ගටිකාරගේ නිවසේ පිදුරු නෑ අලුතින් එයා ශාලාවක් හැදුවා ශිල්ප ශාලාවක් මේ මැටි ශාස්ත්‍රය උගන්වන්න ආන්ගේ වහලේ පිදුරු ඒ ටික ඔක්කොම පිදුරු දාලා තියෙන්නේ ඒකට පිදුරු නෑ කිව්වා බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි යන්න එහෙනම් ගටිකාරගේ නිවසට ගිහිල්ලා ඒ වහලේ තියෙන පිදුරු ටික අරන් එන්න කියලා බුදුරජාණන් වහන්සේගේ වචනේ අරගෙන අහගෙන භික්ෂුන් වහන්සේලා නිවසට යන වෙනකට එදා ගටිකාරය ඒ ගෙදර නෑ අම්මයි තාත්තයි හිටියේ අම්මා තාත්තට ඇහෙනවා මේ පිදුරු එකතු කරන සද්දයක් ඇහිලා අම්මා තාත්තා අහනවා කවුද මේ පිදුරු මේ අරගෙන යන්නේ කවුද මේ වදින්නේ ඒ ස්වාමීන් වහන්සේලා කියනවා මෑණියනි පියාණනි භාග්‍යවත් තරහ සම්බුදු රජාණන් වහන්සේගේ කුටිය තෙමෙනවා උන්වහන්සේගේ කුටිය හැවිල්ලන්න මේ ශාලාවේ තියෙන පිදුරු ටික මේ අරගෙන යනවා කියලා එතකොට ඒ අම්මා තාත්තා දෙන්න සන්තෝෂයෙන් අඳගෙන කියනවා අනේ හොඳයි ස්වාමීනි අරගෙන යන්න කියනවා ඊට පස්සේ ගටිකාරය එනකොට පේනවා මේ වහලේ පිදුරු නැහැ හැවිල්ලලා තිබුණ දැන් නැහැ අහනවා අම්මා කවුද මේ වහලේ තිබිච්ච පිදුරු ටික අරගෙන ගියේ පුතේ ඒ භාග්‍යවත් තරහ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ කුටිය තෙමෙනවලු ස්වාමින් වහන්සේලා මෙහි වැඩියා උන්වහන්සේලා මේ වහලට හැවිල්ලපු පිදුරු ටික අරගෙන ගියා ඒ පැත්ත හැරිලා වැඳලා කියනවා අනේ අම්මා අපට මහා ලාභයක් අපට හරි ලාභයක් ප්‍රීතියෙන් හිතනවා ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මෙතරම්ම මාගෙන විශ්වාසයිද එදා ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මේ විස්තරය කරන්න අර කිකී කියන රජුරවන්ට කියනවා මහරජය එදා හූගාල වැස්ස ඒ තුන් මාසෙම ඒ ගෙදරට වැස්ස තිමුන්නේ ඒගේ වහලේ නෑ ඒගේ තිමුනේ නෑ ඒ තුන් මාසෙම ඒ තරම් ඉරිදියක් එතන පිහිටියා මහරජතුමනි ගටිකාර මේ ආකාරයේ ගුණ සම්පන්න කෙනෙක් ඒ නිසා මංගේ වස් ආරාධනාවට එහෙට වඩින්නම ඕනේ එතකොට රජුරුව පැහැදිලා කියනවා අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කොයිතරම් උතුම් දෙයක්ද මේ ආකාරයේ විශ්වාසයක් ඇති වුණා නම් ඒක ඒ ගටිකාරට මහත් ලාභයක්මයි ඊට පස්සේ රජුරවන්ට සන්තෝෂිතිලා රජුරුව මොකද කළේ මේ ඇල්හාල් ගල් 500ක් ඒ වගේම වෑංජන වලට උමනා කරන එළවලු මාළු ආදී ගල් 500ක් පිටත් කළා කොහෙටද ගටිකාරගේ ගෙදරට ගටීකාර ගෙදරට පිටත් කළා කියනවා මේ කිකී රජුරු ඔබ කෙරේ පැහැදිලා ඔබට මේ ගල් 500ක් මේ හාල් පොල් මේ උපකරණ මේ වල තියෙනවා එතකොට මේ ගටීකාර කියනවා අනේ පින්වත් රාජපුරුෂේනි රජුරු වන් වහන්සේට බොහෝ වැඩ කටයුතු තියෙනවා බොහෝ සේවා තියෙනවා ඒ නිසා අනේ මේව මට ප්‍රයෝජනයක් නෑ ඒවා උන්වහන්සේටම ගිහින් දෙන්න ආනන්දය ඔබට හිතෙන්න පුළුවනි ඒ කාලේ හිටපු ජෝතිපාල කියන්නේ වෙන කවුරුවක්වත්ද කියලා ආනන්දය ඒ කාලේ හිටපු ඒ පැවිදි වෙච්ච ජෝතිපාල කියන්නේ වෙන කවුරුවත්ම නෙමෙයි ඒ මමයි කියලා ඒ භාග්‍යවත් ගෞතම බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ අතීතී ප්‍රකාශ කළා එතකොට අපිට පේනවා මේ බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයක හරියට පින්දාම් කරන්න අවස්ථාව මිනිස්සුන්ට හරියට තියෙනවා අපි හොඳට තේරුම් ගන්න ඕනේ මේ පින්දහම් කියන්නේ මොනවද කියලා. සමහර කෙනෙක් පින්දහම් කරන්න ගියාම දැන් බුදුරජාණන් වහන්සේ කාලෙත් එහෙමයි. පින්දහම් කරන්න ගියාම බොහෝම ශ්‍රද්ධාවෙන් පින්දහම් කරනවා. එතකොට අපි ගත්තොත් සවැත් නුවර බුදුරජාණන් වහන්සේගේ කාලේ සවැත් නුවර හිටියා 7 කෝටියක ජනකායක්. කෝටි 7ක්. මේ කෝටි 7ක ජනකායෙන් කෝටි 5ක් මාර්ගඵලලාභී ශ්‍රාවකයෝ. මාර්ගඵල ශ්‍රාවී ශ්‍රාවකයෝ කෝටි 5ක් බී වෙන්න නම් හැමතැනම මේ ධර්මයේ දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ රහතන් වහන්සේලානේ ධර්ම දේශනා කරගෙන ගියේ. රහතන් වහන්සේලා ධර්ම දේශනා කරගෙන යනකොට රහතන් වහන්සේලා කුමක්ද කියා දුන්නේ? චතුරාර්ය සත්‍ය ධර්මය කියා දුන්නේ. ඒ ධර්මයේ තමයි හරය. මේ ශාසනයේ තියෙන හරය අරටුව. මේ ශාසනය ඇති වෙනෝ නම් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ඒවා මොනවද? ඒව අරටුව නෙමෙයි ඒව අතුකොළ ශාසනය කියන්නේ වෘක්ෂයක් නං ඒ ශාසනයේ ඒ වෘක්ෂයේ අතුකොළ තමයි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ඒකේ අභ්‍යන්තරය තමයි ගහේ තියෙන අරටුව බුදුරජාණන් වහන්සේ වදාලා මේ ධර්මයට පැමිණිච්ච කෙනා අර කොළාටු අල්ලන කෙනා වගේ නැතුව අරටු අල්ලන කෙනෙක් වෙන්න ඕන කියලා ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා හොයන කෙනෙක් වුණොත් එයා අරටුව අල්ලපු කෙනෙක් නෙමෙයි. එයා කොළාතු හොයාගෙන ගියපු කෙනෙක්. අරටුව අඳුනන්න නැත්නම් එයා කොළාතුවල එළිලා ඒ කොළාතු වලින් එයා සම්පූර්ණත්වයට පත් වෙනවා. ආ දැන් මගේ වැඩි හරි. දැන් හොයන දේ මට හම්බ වුණා කියලා. නමුත් මේ ශාසනයේ අරටුව කියන්නේ ඒක නෙමෙයි. අරටුව කියන්නේ සීලය තුලින් දැන් සීලයේ තුල සෑමකට පත්වලා හිටියොත් කෙනෙක් ආදම් මං උතුම් සීලයෙන් යුක්තයි ආමන් දැන් පිරිසිදු සාමණේර සීලයෙන් යුක්තයි මං දැන් පිරිසිදු උපසම්පදාවකින් යුක්තයි මං දැන් සිල්වත් ගුණවත් පිරිසිදු උපසම්පදාව තියෙන ස්වාමීන් වහන්සේලාගෙන් උපසම්පදාවක් ලැබුවා ඒ උපසම්පදා දැන් මං ආරක්ෂා කරන් ඉන්නවා ඒක මං දැන් සම්පූර්ණයි කියලා හිතුවොත් ඒක මේ අතුපතර ඇල්ලුවා වගේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන අරටුව කියන්නේ විමුක්තිය සාරය කරගෙනයි විමුක්තිය අරටුව කරගෙනයි ගෞතම බුද්ධ ශාසනය තියෙන්නේ. එතකොට මේ ධර්මය අහනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා අර මේ බුදුරජාණන් වහන්සේ සිඟාලට කරපු අවවාද අතර තියෙන උඩ දිශාවේ තමයි ශ්‍රමණ බ්‍රාහ්මණ වෙරිටේනේ. උඩ දිශාවේ ශ්‍රමණ බ්‍රාහ්මණවරු මොකද කරන්නේ? ගැඹුරු ධර්මයේ ගිහි අයට කියලා දෙනවා බුදුරජාණන් වහන්සේ වදාලා ගිහිනම් උපකරුන්තානම් නිච්ච මාමිස දානතෝ නිතර චීවර පින්දපාත සේනාසන ගිලම්පස කියන සිව්පසෙන් උපස්ථාන කරන ඔබට ගිහි අය කරෝත ධම්ම දානේන තේසම් පත්‍යූපකාරකම් ඒ ඇත්තන්ට ප්‍රත්‍යූපකාර කෙලෙහි ගුණ හැටියට ධර්ම දානේ දෙන්න කිව්වා. ගිහි අයගෙන් අපි යැපෙනවා නම් අපි ගිහි අයට මොනවද දෙන්න ඕනේ? ධර්ම දානේ දෙන්න කරෝත ධම්ම දානේන තේසම් පත්‍යූපකාරකම් එයාට කරන ප්‍රතිපකාරය තමයි ධර්ම දානේ. මේ ධර්ම දානේ කොච්චරද කියන්නේ එක්තරා අවස්ථාවක කළු බුද්ධ රක්කිත කියන මහරහතන් වහන්සේ මිහින්තලේ කළුදිය පොකුණේ කළු තිබිරි ගහක් යට දේශනා කළ රහතන් වහන්සේගේ ස්වභාවය විස්තර කරන කාලකාරාම සූත්‍ර දේශනාව. ඒ කාලකාරාම සූත්‍ර දේශනාව ශ්‍රවණය කරලා ඒ කාලකාරාම සූත්‍ර දේශනාව අහන්නාව සද්ධාතිස්ස රජුරෝ එළිවෙනකන් අහගෙන හිටියා. වන්දනා කරාම කිව්වා රජතුමා කොයි වෙලාවද ආවේ කියලා. ස්වාමිනේ මං හවසාවේ කිව්වා. මං එළිවෙනකම මේ ධර්මේ අසංගිටියා කිව්වා සන්තෝෂින්. අන්න ඒ කාලේ තිබිච්ච ධර්මය. ඉතින් ඒ නිසා ගෞතම බුදුරජාණන් වහන්සේ කෙරෙහිම සීලු දෙනාගේ සිත පහදීවා. ගෞතම බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ කෙරෙහිම සීලු දෙනාගේ සිත පහදීවා. ගෞතම බුද්ධ ශාසනයේ තුලම උතුම් සංඝ රත්නයේ සිත පහදීවා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේම චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරීමට සියලු දෙනා තුල සිහිනුවන උපදීවා. දෙමිනිස් ලෝකයාටම ගෞතම බුද්ධ ශාසනයේ තුල උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ලැබේවා. අනාථ පිණ්ඩික සිතානං සීකරවන මේ උදාර ශාසනික පූජාව කළ ඒ සුභසිංහ මහත්මයා එම මැතිණිය ප්‍රධාන සියලු දෙනාටම